නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු සුඛී අවේරා කායෝජි ගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං නමාමි ධම්මං සුගතේන දේසිතං සන්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්වේ මරණං අහංච සදෝ නමස්කාරය කියන්න පංචසීලෙන් සමාදන් වෙන්නට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි තතියං ති බුද්ධං සරණං ගච්ඡාමි තතියං ති ධම්මං සරණං ගච්ඡාමි තතියං ති සංඝං සරණං ගච්ඡාමි පානාති පාසා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගේ නමස්සරයි සැදැවත් වාසනාවන්ත පින්වතුනි අද දින නාලක මහත්මයාගේ මේ නිවසට වැඩම කළා වූ ස්වාමීන් වහන්සේලා ඔබ හැම දිනාටම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් මේ ස්වාමීන් වහන්සේලාගේ සීලාදී ප්‍රතිපත්තිවල ආනිසංසෙන් නාලක මහත්මයාට කන්සිණි නොවනට දරුවට මේ ආදරණීය දෙමව්පියන්ට විශේෂයෙන් කමිනි නොවනතුළු මේ ආදරණීය වැඩිහිටි දෙමව්පියන් හැමදෙනාටම සෙත ශාන්තිය යහපත නිරෝගී භාවය දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු හොඳයි පින්නතුනි අප අපේ ජීවිතවල සිදු කරගත්තා වූ සියලු මාකාරයේ කුසල් දහම් නිරතුරුව සිහිපත් කරගන්න මේ පිනතුන් හුඟක් පින්වන්ත පිරිසක්. ඉතින් කුඩා කාලේ පටන්ම ඔබේ දෙමාපියන්ගෙන් ලැබිච්ච ආවාසය නිසාම තෙරුවන් ආශ්‍රය කරමින් නිරතුරුව පින්කම් කරන පින්තුන්, ඒ නිසා ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයේ ඔබ හැම දිනාටම නිරතුරුව ලැබෙනවා. විශේෂයෙන්ම තමන් ජීවිත කාලය කළා වූ පින්කම් නිතර කල්පනා කරන්නට නාලක මහත්මා තමගේ ආදරණීය අමල තාත්තලගෙන් ලැබිච්ච ඒ යහපත් ආදර්ශය නිසා ඒ දෙමව්පියන් සමග පින් දහම් සිද්ධ කළා. විශේෂයෙන් ඒ අම තාත්ත හොඳින් රැක බලාගත්තා. අවසාන කාලේ උපස්ථාන ආදිය සිද්ධ කළා. ඉතින් ඒ ගැන නිතර නිතරම හිතලා තමගේ කුසලයේ දිනු කරගන්න. ඒ වගේම හංසිනී නොවන තමගේ ආදරණීය අමල තාත්තට බොහොම ආදරෙන් ගෞරවයෙන් සලකනවා. ඉතින් තමන් ඒ සිද්ධ කරන්නා වූ මව්පිය උපස්ථාන ගැන නිතර හිතලා ඒක මාතාපිත උපට්ඨානං කියපු ආකාරයට උතුම් මංගල කාරණයක් කියන හැඟීම ඇති කරගෙනම ඒක අවබෝධයෙන්ම අප ආනිසංස දැනගෙනම කරන තරමට ඒකේ පින අපට වැඩි දියුණු වෙනවා. ඒ වගේම තමන්ට මේ ඊටාම පින්වන්ත දරුවෙක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඔබ නිතරම හිතන්න අපිට මේ ලෝකේ ඉන්න පින්වන්තම දරුවෙක් ලැබිලා තියෙනවා කියලා. ඒ දරුව ගැනත් නිතරම සතුටු වෙන්න හිතේ ප්‍රසාදය ඇති කරගන්න. ඒ වගේම ඔබ මේ ජීවිත කාලය කළා වූ නොයෙක් විදිහේ පින් දහම් තියෙනවා. විශේෂයෙන් ගිය අවුරුද්දේ අපේ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන ලොකු පින්කමක් ඔබ කළේ. වාර්ෂික කඨින පින්කමෙහි ප්‍රධාන දායකත්වයේ දරලා ඔබ විශාල පින්කමකට දායකත්වය දැක්වුවා. ස්වාමීන් වහන්සේලා වස් තුන් මාසයක් වසස්වාගෙන උන්වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කළා. වස් අවසානයේ කඨින කේවර පූජාවක් සිදු කළා. ඉතින් ස්වාමීන් වහන්සේලා බොහොමයක් ඔබේ නිවසට වැඩමුවා වගේම කියලා හිතාගෙන විහාරස්ථානෙට වැඩම කරවලා ඒ උතුම් පින්කමක් සිදු කළා කියන එක හැමදාම සිහි කරන්න. ඒ සිහි කරන මොහොතක් පාසා ඔබේ කුසලයේ තවදුරටත් දියුණු වෙනවා. ඉතින් අපට පින්තුනේ ජීවිතේ නොයෙක් විදිහේ කරදර කම්කටොළු වෙනවා. ඒක ඕනම ජීවිතයක ස්වභාවය. නමුත් අපි ජීවත් වෙනවා නම් අපිට හුස්ම ගන්න පුළුවන් නම් අපිට සිහි කල්පනාව තියෙනවා නම් ඒකෙම පින්තුනේ අප පින්වන්තය කියන එක තේරුම් ගන්න. අපිට තියෙන භෞතික සම්පත් ඕනෙ ලක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ වුණත් අපි මේ සම්බුද්ධ ශාසනය තුල සිහියෙන් නොනින් ජීවත් වෙන හැම මොහොතක්ම අපේ ජීවිතේ ඉතාම භාග්‍ය සම්පන්නයි කියලා හිතලා හුඟක්ම සතුටටපත් වෙන්න. ඉතින් ඔබ හැම දිනාටම නාලක මහත්මයාට, හංසිනී නොවනට, දරුවට, මේ කමනී මෑණියන් ඇතුළු ඔබ හැම දිනාටම අපි නිරතුරු ආශිර්වාද කරනවා. ඉතින් මේ වෙලාවේ ඉතාම ශ්‍රද්ධාවෙන් සෝදානම් කරපු මේ මල් පහන් ගිලන් ප්‍රසාදයෙන් යුත් සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ඒ උතුම් නික්ලේශී සම්බුදු ගුණය උදෙසා පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් පුණ්‍යඵල හේතුවෙන් නාලක මහත්මාට ඉක්මන් සුවය සැලසේවා. ඒ වගේම කමනී මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනය සැලසේවා. ඒ ආදරණීය පියතුමා සිද කරන සියලු කටයුතු සඵල වේවා. ඔබට ජීවිතයේ කිසිදු කරදරයක් කම්කටොළුවක් නොවි නිදුක්ව නිරෝගීව තව බොහෝ කාලයක් ජීවත් වන්නට මේ උතුම් සම්බුද්ධ පූජාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. සංසාර සාරෝග විනීතනී සන්නේත සාතම් සුචිසාරදී සං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාවිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සින් අත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං නමෝ තස්ස භගවතු සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු සම්බුද්දංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්ස බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා ඝනසාරම් පදින්තේන දීපේන සමදං තිරෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තති පූජයාමි මුනින්දංස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන ච හෝතු මොක්ඛං පුප්පන් මිලායාති යථායිදං මේ කායෝ විනාශ භාවන් අදේවාසේතු නෝ බන්තේ පානියං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතු නෝ බන්තේ ගිලාන පංචයන් නිමං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි දැන් අපි ටික වේලාවක් මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව පුහුණු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් අප සිද්ධ කරන ප්‍රධාන පින්කම් තුනක් තියෙනවා දාන සීල භාවනා කියලා. ඉතින් දාන සීල පින්කම් දෙක ඔබ නිතර සිංකරනවා සිද්ධ කරනවා. ඉතින් ඒ අතුරෙන් වඩාත්ම වැදගත් වන්නේ භාවනා මේ කුසලය. අපි ටික වේලාවක් හරි විනාඩි කිහිපයක් හරි අපි මෛත්‍රී භාවනා වඩනවා නම් ඒකේ කුසලය අනිත් සීලම කුසලට වඩා ඉහළ තත්ත්වයක් බව ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මේ භාවනාවේ කුසලයේ ආනිසංසයෙන් අපට අකුසල විපාක විදියට අපට ජීවිතයට එන්න තියෙන අපල උපද්‍රව තියෙනවා නම් ඒ වාක් යටපත් කරගන්නට අපට පුළුවන්කම තියෙනවා. එනිසා අපේ කුසලය ඉහළට දිනු කරගත හැකි ප්‍රධානතම කමඨහනක් ලෙස, පුණ්‍ය කර්මයක් ලෙස භාවනාව සමත භාවනාව දක්වන්නට පුළුවන්. ඒ අතරත් විශේෂයෙන්ම බුදුගුණ භාවනා වඩනවා නම් ඒක ඉහළම කුසලයක් විදිහට දක්වනවා. ඒ විතරක් නෙවෙයි මෛත්‍රී භාවනා වැඩීම සියලුම ලෞකික කුසලට වඩා ඉහළම කුසලයේ විදිහට ධර්මයේ තුළ සඳහන් වෙනවා. ඉතින් අපි මේ වෙලාවේ ටික වේලාවක් අප නිහඬව සිටමින් ඒ දරුවා එහෙම කරන්න කමන්නේ. අපි දරුවට මෛත්‍රී වඩමින් මෛත්‍රී හොඳට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙලාවක් මේක නේද? ඒ නිසා දරුවා සුවපත් වේවා කියන හැඟීමෙන් අපි බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ඒ උතුම් බුදු ගුණ සිහිපත් කරමින් ටික වේලාවක් අප net දෙක පියාගෙන අපි net දෙක අඩවන් කරගෙන ඔබට පහසු විදියට ඉරියව්වේ සිටමින් අපි ටික වේලාවක් මේ විදියට බුදුගුණ මෛත්‍රී වඩමින් අප හැම දෙනාගේම ජීවිතවලට අපි ආශිර්වාදය සරසා ගනිමු. සාදු සාදු සාදු. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති අරහං සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වෝ සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසෙන් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු විඤ්ඤා චරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති විඥාචරණ සම්පන්න සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වෝ සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භාගතුන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු ලෝකවිදු බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති ලෝකවිදෝ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු අනුත්තර පුරිස ධම්මසාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරති බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු සන්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාගතුන් වහන්සේ තුල පැවති සත්තහා දේව මනුස්සානං බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති බුද්ධ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ශාන්ත සුවයටපත් වෙත්වා. භගවතු භගවාං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේ තන්තං භාග්‍යවතුන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා. භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේ තන්තං භාගවතුන් වහන්සේ තුල පැවති අනන්ත වූ සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා. නෙත සැනසෙල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසෙල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසෙල්ල බුදු හිමි ගුණ සිතේමය බව සැනසෙල්ල හිමිගත් මග ජනීමය. බුදු ගුණ මෛත්‍රියෙන් ජනිත කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය ඵලයේ හේතුවෙන් නාලක අබේරත්න මහත්මයා ප්‍රධාන පවුලේ සියලු දෙනා නිරොග් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි ලබත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. සාදු සාදු සාදු. දැන් ස්වාමීන් වහන්සේලා ඔබ හැම දෙනාටම ආශිර්වාද පිණිස සෙත් පිරිස් සජ්ජහාන කරන්ටයි බලාපොරොත්තු වන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේහි ආනිසංසෙන් ඔබ ජීවිත කාලය පුරා කරන්නා වූ සියලු පින්කම ආනිසංසෙන් මේ ස්වාමීන් වහන්සේලාගේ සීලාදී ප්‍රතිපත්තිවල ආනිසංසෙන් පින්වත් හැම දෙනාටම නාලක මහත්මයා, අන්සිනේ නෝනා, මේ පින්වත් දරුවා ඇතුළු පවුලේ හැම දෙනාටමත්, ඒ වගේම කමනේ නෝන ඇතුළු ඒ ආදරණීය දෙමව්පියන් වහන්සේලාට නිරුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා කියන පැතුමෙන් ස්වාමීන් වහන්සේලා සෙත්පිරි සජ්ජහනා කළ ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊට උන්කන් දෙන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. ඉති පිසෝ භගවා අරහං සම්මා විඤ්ඤාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පඤ්චන්තං වේදිතම්බෝ විඤ්ඤූහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ පුජෝපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං ලෝකං සාති ඒතේන සංච වංජේන පාදුතං රතනන්තයං ඒතේන සංච වංජේන පාදුතං රතනන්තයං ඒතේන සංච වංජේන පාදුතං රතනන්තයං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවද්ධියං විහෙරති දේතවහි අනාථ පින්දිකංස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභින්කන්තාය රන්තියා අභින්කන්ත වන්නා කේවල කම්පං චෙන්ත්වායේන භගවාතේන උපසංකමි උපසංකමින්ත්වා භගවන්තං අභිවාදෙන්ත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං දේවතා භගවන්තං ගාථාය අඤ්ඤවාසි බහෝ දේවා මනුස්සාච මංගලානි අචින්තයොන් ආකංකමානං බ්‍රෝහි මංගල මුන්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුන්තමං පතිරූපදේශ වාසෝච පුන්වේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනිදිච ඒතං මංගල මුන්තමං බාහු සංචං ච සිම්පං ච විනයෝ ච සුසිග්ගතෝ සුභාසිතා ච යාවාචා මංගල මුන්තමං මාතා පිතෝ උපට්ඨානං පුත්තදාරස්ස සංඝෝ කම්මන්තා ඒතං මංගල මුන්ත මංගලං ච ධම්මචරියා ච ඥාතකානං ච සංඝෝ අනවඤ්ඤානි කම්මානි මංගල මුන්ත මං ආරති විරති පාපා මඤ්ඤපානා ච සංයමෝ අප්පමාදෝ ච ධම්මේසු ඒතං මංගල මුන්ත මං ගාරවෝ ච නිවන්. වාතෝ ච සම්තුට්ඨේ ච පතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුන්තමං කන්තේ ච සෝවචස්සදා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡායේ මංගල මුන්ත මන්තකෝ ච බ්‍රහ්මචරියං ච අරිය සංජාන නිම්බාන සංච කිරියා ච ඒතං මංගල මුන්ත මං පොට්ටස්ස ලෝක ධම්මේ චින්තං යස්සන කම්පති අසකං විරජං ච මං ඒතං මංගල මුන්ත මං ඒතාදිසානි කන්්වාන සම්බත්ත මපරාජිතා සම්බත්ත සන්තිං ගච්ඡන්ති තම් මංගල මුන්ත මන්තේතේන සංච වඤ්ඤේන සන්තිසේ හෝතු සම්මදායේතේන සංච වඤ්ඤේන සම්බරෝගෝ විනංසතු ඒතේන සංච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙංගේ සම්දේව භූතා සුමනා භවන්තු අතෝපි සංඛංච සුනන්තු මාසිතං තස්මාහි භූතානි සාමේත සම්දේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරන්තෝ ච හරන්ති බලින් තස්මාහි නේරක්කත අම්පමන්තායං කිංචිවින්තං ඉදවාහුරං වා සංගේසු ආයං රතනං පනීතං දනෝ සමන්නත්ති තථායතේන ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු අයං විරාගං අමතං පනීතං යදජ්ජකාසංකේ මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචේ ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යම් බුද්ද සෙන්ටෝ පරිවන්නේ සුචින් සමාධිමානං තරිකඤ්ඤ සමාධිනාතේන සමෝන විද්‍යති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු ඒ පුංගලාට්ඨ සතම් පසන්තා චන්තාරි ඒතානි යුගානි තේ දක්ඛිනෙය්‍යා සුගතං ස සාවකායේ තේ සුදින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු ඒ සුම්පයොන්තා මනසා දල්ලේන නික්ඛාමිනෝ ගෝතම සාසනං තේ පන්ති පන්තා අමතං විගයිහ ලද්දා මුදා නින්දු දින් බුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පඩවින් සිතෝ සියා චතුම්බි වාතේ බි අසම්පං සතෝපමං සම්පුරි සංවදා මියෝ අරිය සංචානි අවෙච්ච පන්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු ඒ අරිය සංචානි විභාවයං තේ ගම්බීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපිතේ හන්ති උසම්පමන්තානතේ භවන්නට්ඨ මන්නා ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු සාවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා භවಂತಿ සංතාය දෙට්ඨේ විචිකිංචිතං ච සීලම්බ තන්වාපි අදන්ති කිංචි චතෝහ පායේ හිච විම්පමුන්තෝ චතාවිකානානි අබම්බෝ කාතුං ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේත අබම්බෝ සෝතස්ස පටිච්චාදාය අබම්බතා දිට්ඨ පදං සවුන්තායි දම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු වනම්ප ගුම්බේ යථා පුස්සිතං ගේ ගිම්හාන පඨමස්මින් ගිම්මේ තතෝපමන් ධම්ම වරං අදේ සයි නිම්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේ සයි ඉදම්පි බුන්දේ රතනං ඒතේන සංජේන සුවන්ති හෝතු කීනං පුරාණං නවන්නත්ති සම්භවං විරන්ත ආයති කේවවස්මින් තේ කීන බීජා අවිරුල්ලිංජන්දා නිබ්බංති දීරායතායං පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වා නිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාමි සුවන්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායා නිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාමි සුවන්ති යානිද භූතානි සමාගතානි බුම්මානි වායා නිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාමි සුවන්ති හෝතු ඒතේන සංච වඤ්ඤේන දුක්ඛාවෝපසමෙන් සුතේ ඒතේන සංච වඤ්ඤේන භයාවෝපසමෙන් සුතේ ඒතේන සංච වඤ්ඤේන රෝගාවෝපසමෙන් සුතේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං සංකෝ උජෝජසෝ ජෝච සුවචෝ චස්ස මුජුවනති මානී සන්තුස්ස කෝච සුබරෝච අප්පකින්චෝච සල්ලහොක වුන්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගම්බෝ කුලේ සුවනනු කින්දෝ නච කුන්දං සමාචරේ විඤ්ඤෝ පරේ උපවදෙයොං සොකිනෝ වාකේමිනෝ හොන්තු සම්දේසන් භවන්තු සුඛිතන්තා ඒකේචි පාන භූතං තේ තසාවතාවරාවාන වසේසා දීඝාවායේ මහන්තාවා මජ්ජිමාරංස කානුක දෙට්ටාවායේව අන්දෙට්ටායේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සේවා සම්වේ සන්තා භවන්තු සුඛිතන්තාන පරෝ පරං නිකුම්බේත නාති මඤ්ඤේත කච්චකිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ නිච්චය මාතාය තානියම් පුන්තං ආයුසා ඒක පුන්ත මනුරංගේ වන්ති සම්බෝතේ සෝමාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සම්බනෝකස්මින් සම්භාවයේ අපරිමාණං උන්දං අදෝච සිරියං ච අසම්බාධං අවේරං අසපන්තං තෙණ්ඩං චරං නිසින්නෝ වාසානෝ යාවතං ස විගතමින්දෝ ඒතං සතින්න දෙට්ඨය බ්‍රහ්ම මේතං විහාරං නිදමාහෝ දෙට්ඨින් ච දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනෙය ගේදං නයි ජාතු ගම්බ පුනරේති තේන සංජ වංජේන සොන්තිතේ හෝතු සම්බදායේ තේන සංජ සම්බරෝගෝ විනස්සතු ඒතේන සංජ වංජේන තුතේ ජය මංගලං තුන් ලෝකාග්‍රවෝ භාග්‍යවත්තු අරහන්තු සම්මා සම්බුද්ධ දසවරේ සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ ප්‍රථම අභිනිහාරයේ සිට බෝධි මණ්ඩලයෙන් පුරණ ලද අනන්ත අපරිමාණ බෝධි සම්භාර ආනුභාව බලයෙන් දසඵල ඥාන චතුවිසරද ඥානානුභාව චතුපටි සම්බිදා ඥාන චොණ්ඩස ඥාන වලෙන්ද සෝලස මහා ඥාන අට්ඨාරස ආවේනික ඥාන ගුණානුභාව බලෙන්ද සමතින් සංපාරමිතා ඥාන බලෙන්ද සම්තිස් බෝධිපාක්ෂික ධර්ම ඥාන සමතින් සමධර්ම ඥාන බලෙන්ද අටතිස් මංගල ධර්මඥාන අටතිස් ආරම්මන විභක්ති ඥාන බලෙන්ද සමසචලිස් කර්මස්ථාන ඥාන චත්තාරි සාකාර විපස්සනා ඥාන බලෙන්ද සෝසාලිස් ඥාන වස්තු සමපන සුදයව්වේ ඥාන බලෙන්ද පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන බලෙන්ද දෙසටක් මිත්‍යා දෘෂ්ටි පරිච්ඡේද ඥාන බලෙන්ද තෙසැන්ත ඥාන සත්සත්ත ඥාන බලෙන්ද සතර මාර්ග ඥාන සතර ඵල ඥාන බලෙන්ද සෝවිසි කෝටි ලක්ෂ වාර සමාපත්ති සංචාරක අරහත් ඵල මහා වජ්‍රඥාන බලෙන්ද අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨාන මහා ප්‍රකරණ විෂයන්තර්ගත ගාම්භීර ඥානානුභාව බලෙන්ද ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥාන ආසයානුසයේ ඥාන බලෙන්ද යමත මහා ප්‍රාතිහාර ඥාන මහා කරුණා සමාපත්ති ඥානානුභාව බලෙන්ද අනාවරණ ඥානානුභාව බලෙන්ද සුවාසෝ දහසං ධර්මස්කන්ධ බලෙන්ද විද්‍යාශ්‍රීවාදි රාජයානන් වහන්සේගේ ආනුභාව බලෙන්ද දන්ත ධාතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ ආනුභාව බලෙන්ද සම්බුදුවරයන් වහන්සේලාගේ ආනුභාව බලෙන්ද පන්ලක්ෂ දොළොස්නාසං සර්වඥයන් වහන්සේලාගේ ආනුභාව බලෙන්ද ලොව පහළ වී වදාළ අනන්ත අපරිමාණ සම්මා සම්බුදුරජාණන් බුද්ධ ඥානානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ රිද්ධානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන්ද ත්‍රය සතු අසීමිත සෝවිසි මහා ගුණානුභාව බලයෙන්ද පවුලේ සියලු දෙනාම සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා ආයුරාරෝග්‍ය සම්පත්තියෙන් වැඩෙත්වා අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරු දුටු අඳුරු සේ දුරු වේවා සම්බීතියෝ විවජ්ජන්තෝ සම්බරෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ. හොඳයි, මේ වෙලාවේ ස්වාමීන් වහන්සේලා නිවසට ගෞරවයෙන් වඩමවාගෙන පංචශීලය සමාදන් වීමෙන් සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් භාවනා කිරීමෙන් පිරිත් ධර්මයේ ශ්‍රවණය කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු කුසල් දහම්වල හේතුවෙන් පින්වත් හැමදෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණයේ ආශිර්වාදය සැලසුත්වා පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ හැමදෙනාගේම ජීවිතවලට දෙවියන්ගේ රැකවරණයේ ඇල්ම බැල්ම ආරක්ෂාව ආශිර්වාදය සලසා දෙත්වා දෙවියන්ට මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. රැස් කරගත් මේ සියලු කුසල් දහම් අපරමෙන් මියගිය ඥාතිහුද අනුමෝදන්ව සුවපත්ත්වා. විශේෂයෙන්ම නාලක මහත්මා නමින් මියගිය ආදරණීය දෙමෝපියන් ඇතුළු කිසියම් ඥාති පිරිසක් ඒ වගේම හංසිනී නෝනා නමින් මියගිය ආචිල සීල ඇතුළු ඒ කිසියම් ඥාති පිරිසක් පින් බලාහුරුත්වයෙන් සිටින්නම් ඒ සියලු ඥාති හෝ මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතිනු සිහිපත් කරගෙන පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, අද මේ සන්ධ්‍යායාමෙහි ස්වාමීන් වහන්සේලා සිය නිවසට වඩමවාගෙන ඔබ හැම දෙනාටමත් මේ නිවසටත් මේ පරිසරයටත් දෙවියන් සහිත ලෝකයාටත් ආශිර්වාදයේ පිණිස මෙසිතින් සිදු කළා වූ මේ උතුම් පුණ්‍ය කර්මය අනිසංසයෙන් නාලක මහත්මාට ඒ වගේම හංසිනී නොනැතුළු ඒ වගේම මේ ආදරණීය දෙමව්පියන් විශේෂයෙන් කමරිනී නොනැතුළු ඒ පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. කිසියම් ආකාරයකින් අපරුපද්‍රවාදී වශයෙන් අකුසල කර්ම ශක්තියන් වශයෙන් ග්‍රහ නක්ෂත්‍ර දෝෂ වශයෙන් කිසියම් අපරුපද්‍රවයක් එළඹලා තියෙනවා නම් එළඹෙන්නට තියෙනවා නම් ඒ සියල්ල දුරු වී සිත සාන්තිය යහපත නිරෝගී භාවය දිගාසිරි සම්පත් සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ උතුම් පින්කමලානි සංසයෙන් ඔබ අප හැම දිනාටම මෙලොව ජීවිතයේ සුවපත් භාවයත් සසර ජීවිතයේ සුගතිගාමීත්වයත් ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස්ස නිත්‍යං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.